මේක නිකන් හුදෙක් කර ශිෂ්‍ය උද්ඝෝෂණයක් මැඩලීම කියන එකට වඩා වෙනස්. මහජන උද්ඝෝෂණ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. ඉතින් ඒක සම්බන්ධයෙන් මූලික වශයෙන් ආණ්ඩුව තමන්ගේ ස්ථාවරය, තමන්ගේ පැහැදිලි අදහස ප්‍රකාශ කළ යුතුයි. මේ සම්බන්ධයෙන් තමන්ගේ වගකීම කුමක්, මෙවැනි ක්‍රියාමාර්ගයක් ආරක්ෂා කරනවාද, ඒක අනුමත කරනවාද, ඒක අනුමත කරන්නේ නැත්නම් මේක නිකන් හුදෙක් මේ පොලිසිය යම් කිසි තමන්ගේ සීමාව ඉක්මවා ගියා කියලා විතරක් අතෝද ගන්න හැකියාවක් නැහැ. එහෙමනම් එහෙම සීමා ඉක්මවා ගියා කියනවා නම් ඒක හොයලා බලනවාද, කවුද ඒකේ වගකීම්ට විරුද්ධව විනයානුකූලව ක්‍රියා කරනවාද, මෙන්න මේවා පැහැදිලිවම ආණ්ඩුව ප්‍රකාශ කළ යුතුයි කියන එක තමයි මම කියන්නේ.